තමයි ඉස්සෙල්ලාම රෝගීන් වාර්තා වුණේ. මේ වෙනකොට 82ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒයින් 52ක් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඉතිරි අය නිවස් කරා ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්නවා. පාලන කටයුතු අත්කක් තමයි ජල යෝජනා ක්‍රම දෙකකින් තමයි මේ පිරිස වලට වතුර ලැබෙන්නේ. ඉතින් එක ක්‍රමයක ජලය ක්ලෝරීන් අධිමාත්‍රාව දක්වා වැඩි කරලා තියෙනවා. ඊට අමතරව සියලුම පිරිස් දැනුවත් කිරීමේ කටයුතු අපි 7 වෙනිදා හවසේ ඉඳන් පටන් ගත්තා. මේ වෙනකොට ඒ කටයුතු කරගෙන යනවා. පිළිම් කරන්නේ සියලුම ප්‍රදේශවාසීන්ගෙන් පීමට ගන්න ජලය උණු කරලා නටපුණු වතුර නිවල පාවිච්චි කරන්න කියලා.